අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ුණච පරං භික්ඛවේ භික්ඛෝ ගච්ඡන්තෝ වා ගච්ඡාමි ති පජානාති හිතෝ වා හිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ති ලෝකාග්‍රවු භාග්‍යවත් අරිහත් සම්යක් සම්බුද්ධ තසබලධාරී සරුවක්්‍ය රාජෝත්තමයන් වහන්සේ විසින් සතලිස් දහසක් සඟපිරිස රහත් ඵලයේ පිහිටුවමින් වදාළ මහා ආර්යවංශ ප්‍රතිපදාවෙහි සතරවෙනි භාවනාරාමතා ආර්යවංශ ප්‍රතිපදාව සම්බන්ධ වූ ධර්මකතාවටයි දැන් අපි සෑම දෙනා සූදානම් වන්නේ. මාතෘකාකල සූත්‍ර පාඨය මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ එන දෙවෙනි කර්මස්ථානයේ දැක්වෙන සූත්‍ර පාඨයයි. ඉරියාපත පබ්බය කුණච පරම් භික්ඛවේ මහණෙනි, නැවතද අනිත් භාවනා කර්මස්ථානයක් කියමි. භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ගමන් කරමින් ගමන් කරන්නේමි නුවණින් විදර්ශනා කරයි. හිතෝ වා හිතෝම් හේති පජානාති. සිතගෙන සිටින්නේ වීනම් සිටින්නේමි විදර්ශනා කරයි. නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාති. වාඩි වී සිටින්නේ නම් වාඩි වී සිටින්නේමි විදර්ශනා කරයි. සයානෝ වා සයානෝම් හේති පජානාති. සතිපී සිටින්නේ නම් සතිපී සිටින්නේමි විදර්ශනා කරයි. යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයකින් තමන්ගේ ශරීරයේ ඉරියව පවත්වමින් පවතීද තථා තථානම් පජානාති. ඒ ආකාරයෙන් කය පිළිබඳව ඉරියාපතය විදර්ශනා කරයි. මේ සූත්‍ර පාඨයෙන් දැක්වෙන්නේ ඉරියව්ව භාවනාවට නගන්නා වූ පිළිවෙලයි. ඉතාම සංක්ෂේපයෙන් මේ දක්වූ දහම් පද පහ අපි පැහැදිලි කරගත යුතු තියෙනවා. ගමනක් යාම, හිතගෙන සිටීම, වාඩි වී සිටීම, කයනගතව සිටීම හා ලොකු කුඩා ඉරියව් පැවැත්ම. ගමන් කරන්නේ කවුද? ගමන කාගේද? වාඩි වී සිටින්නේ කවුද? වාඩි වීම කාගේද? සිතගෙන සිටින්නේ කවුද? සිටීම කාගේද? සයනගතව සිටින්නේ කවුද? සයනගතව සිටීම කාගේද? ඉරියව් පවත්වන්නේ කවුද? ඉරියව්ව කාගේද කියන මේ විධානය නිවරදිව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ගමන් කිරීම කාගේවත් නෙමෙයි. කෙනෙක් නෙමෙයි. සිටගෙන සිටින්නෙත් කෙනෙක් නෙමෙයි. කෙනෙකුගේ සිටීමකුත් නෙමෙයි. වාඩි වෙන්නේ කෙනෙක් නෙමෙයි. වාඩි වීම කෙනෙකුගේත් නෙමෙයි. සැතපී සිටින්නෙත් කෙනෙක් නෙමෙයි. සැතපීමක් කෙනෙකුගේ සැතපීමක් නෙමෙයි. ඉරියව් පවත්වන්නේ කෙනෙක් නෙමෙයි. ඉරියව් පැවැත්ම කෙනෙකුගේ දෙයක් නෙමෙයි. එසේනම් කෙසේද මේ කටයුත්ත සිද්ධවන්නේ? ගමනක් යන ඉස්සර ගමන් යාමේ සිතක් පහළ වෙනවා. මේ අසවල් වැඩේට මම යන්නට ඕනේ. දීර්ඝ ගමනක් හරි කෙටි ගමනක් හරි. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේට පින්දපාත වදින්න වෙනවා. ආසන ශාලාට වඩින්න වෙනවා, ජන්සාගරයට වඩින්න වෙනවා, නාන සම්පන්සකුවලට වඩින්න වෙනවා, සංඝ දර්ශනයේට, ඉස්තවිර දර්ශනයේට, සංඝෝපස්ථානයේට, ආචාර උපාධ්‍යාය වතට යන්න වෙනවා, විහාරස්ථානයේට, චෛත්‍යස්ථානයේට යන්න වෙනවා, බෝධිමාලකයට යන්න වෙනවා, කැසිකිලියට, වැසිකිලියට යන්න වෙනවා, පඳුමඳුවට යන්න වෙනවා. මේ සියල්ලම ගමන. ඒ සෑම ගමනක්ම ආරාමයෙන් පිටත ගමක් නගරයක් හරහා යන දීර්ඝ ගමනක් වුණත් ඒ ගමන. ඒ ගමනක් යාමට පළමුවෙන් මේ අසවල් ගමන යන්නට ඕනේ කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත එක සිතක් නෙමෙයි. සිත පේලි පේලි පේලි කෝටි ප්‍රකෝටි ගණනාවක් චිත්ත වීති වශයෙන් වැඩ කරනවා. එසේ සිතේ ඇතිවන්නා වූ ගමන අධ්‍යාසය නිසා තමන්ගේ సంతානෙහි චිත්ත කිරිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්ත කිරිය වායෝ ධාතුව ශරීරයේ පැතිරීමෙන් කාය විඤ්ඤාතය පහළ වෙනවා. කාය විඤ්ඤාතය කියන්නේ ශරීරයේ අත්පා ආදී සැලවීම, ක්‍රියාකර වීම. කාය විඤ්ඤාතය සකල ශරීරයේ පැතිරීම නිසා මේ ඇටසැකිල්ලකින් සකස් වූ කන්ද సంతානය ගමන පිටත් වෙනවා. කියවනෝ සෝනවා, යවනවා, දිගහරිනවා, පාත් කරනවා, පබනවා, පාගනවා. මේ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ වෙන්නේ කෙනෙක් නෙමෙයි කරන්නේ, කෙනෙකුගේ ක්‍රියාවලියක් නෙමෙයි. චිත්තචෛතසික ධර්ම හා රූපයන්ගේ පැවැත්ම කියන එක ප්‍රත්‍යවේක්ෂාක් නුවණින් තේරුම් ගන්නවා. ඒකයි පජානාති කිව්වේ. ප්‍රකාරයෙන් දැනගන්නවා, නිසැකයෙන් දැනගන්නවා, හේතුඵල සම්බන්ධතාවයෙන් දැනගන්නවා. ගමන යන්න ඕනේ කියන සිත හේතුවක්. ඒ සිතයි හේ හිතේන ඡායසික ධර්මයි ගමන යාමට හේතුවක්. ඒ නිසා ඒ සිතේ සිත නිසා හටගන්නා චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුඵලයක්. ඊළඟට ඒ චිත්තක්‍රියා වායෝ ධාතුව හේතු වීමෙන් කාය විඤ්ඤාතේ නම් වූ චෝපන කය, කයේ සැලවීම සිද්ධ වෙනවා. එතකොට චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුවක් කාය විඤ්ඤාතේ හේතුඵලයක්. ඒ කාය විඤ්ඤාතේ නිසා පය එසවෙනවා, යවෙනවා, දිගහරිනවා, පාත් කරනවා, තබනවා, පාගනවා. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට එහිදී හේතුඵල සම්බන්ධතාවයෙන් මේ ගමන් ඉරියව්වක් පැවැත්වෙනවා විනා කෙනෙකුගේ ගමනක් නොවේයි. කෙනෙක් ගමන් කරනවා නෙමෙයි කියන එක නුවණින් දකිනු පිණිස නාම රූප වශයෙන් මෙසේ බෙදා බැලීමෙන් යුතුව ගමන යනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති කියා දේශනා කළේ මේකයි. තිතෝ වා තිතෝම් इति පජානාති. ඒ ගිය ගිය තැන්හිදී හිත ගන්න සිද්ධ වෙනවා. අමදෙමින් සිත ගන්න සිද්ධ වෙනවා. බෝධියේ ශෛත්‍ය විහාරස්ථානේ වඳින්න ගින් හිත ගන්න සිද්ධ වෙනවා. සංඝ දර්ශනයේ දැකීම සඳහා දොස් හිත ගන්න සිද්ධ වෙනවා. පඬුමන් විහිිත ගන්න සිද්ධ වෙනවා. පින්නපාතේ පිණී සිත ගන්න සිද්ධ වෙනවා. නොයෙක් නොයෙක් අවස්ථාවල සක්මන් කෙළවරේ පවා සිත ගන්න සිද්ධ වෙනවා. එතකොට කාගේද මේ සිත ගැනීම? සිටීමට ඕනෑ කියන සිතක් පහළ වෙනවා. ඒ සිත කෝටි ප්‍රකෝටි ගණනාවක් තේලි තේලි තේලි සිටීමට ඕනෑ කරන චිත්ත ප්‍රේලියක් පහළ වෙනවා. චිත්ත වීති ප්‍රේලියක්. එතකොට ඒක නාම ධර්මයක්නේ. සත්‍යයේ කුජලයේ කාත්මයක් නෙමෙයිනේ. ඒ චිත්ත సంతානෙහි අවශ්‍යතාව නිසා අර වාගේම චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වීමෙන් මේ ශරීරයේහි කාය විඤ්ඤාතිය පහළ වෙනවා. වාඩි වී සිටියානම් නැගී සිටිනවා. ගමනේ යෙදී සිටියානම් නැවතීම සිද්ධ වෙනවා. ඒ චෝපන කාය විඤ්ඤාති නිසා ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ 300ක් යටකතු වලින් 180ක් සම්දිස්ථාන වලින් ගැලපී තියෙන මේ අර්ථ සංඝාතයේ සහිත රූපකය සමති ලෙසින් සනිපයින් හරි දෙපයින් හරි ඇදේට හරි ඉරිජුව හරි දෙලින් හරි ඇදේට හරි සිටීමේ ඉරියව්වක් පවත්වනවා. එතකොට සිටීමේ ඉරියව්ව කාගේවත් නෙමෙයි, අර මුලින් පහළ වුණා වූ චිත්ත පරම්පරාවත්, ඊළඟට චිත්තක්‍රියා වායෝ ධාතුවත්, කාය විඤ්ඤාත්ය කියන මේ හේතු සම්බන්ධතාවෙනුයි සිටීමේ ඉරියව්ව සිද්ධ වුනේ. ඒ චිත්ත පරම්පරාවත් සත්‍යයේ කුජලයේ කාත්මයක් නොවේ. ඒ වගේම චිත්තක්‍රියා වායෝ ධාතුවත් සත්‍යේ කුජලේ ආත්මයක් නොවේ. කාය විඤ්ඤාත්යත් සත්‍යේ කුජලේ ආත්මයක් නෙමෙයි. ඊළඟට මේ සිටීමේ ක්‍රියාව සිද්ධ වෙන ස්කන්ධ කූඩුවද සත්‍යේ කුජලේ ආත්මයක් නෙමෙයි. බුදු ධාතු මාත්‍රයක් කියන අවබෝධය ඇති කරගන්නවා මෙන්න පජානාති නුවණින් විදර්ශනා කළා. නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති. වාඩි වෙනවා නම් වාඩි වෙන බව නුවණින් විදර්ශනා කරනවා. කාගේද මේ වාඩි වීම? කවුද මේ වාඩි වෙන්නේ? කෙනෙක් නෙමෙයි, කෙනෙකුගේ නෙමෙයි. වාඩි වෙන්නේ මේ කියා සිතක් පහළ වෙනවා. ඒ සිත් පේලි පේලි සිය දහස් ගණන් චිත්ත වීති වශයෙන් පහළ වෙයි. ඒ චිත්තයාගේ හේතුවෙන් චිත් මේ ශරීරයේ චිත්තක්‍රිය වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රිය වායෝ ධාතුව ශරීරයේ පැතිරි පැතිරි පහළ වීම නිසා ශරීරයේ චලනයේ හෙවත් කාය විඤ්ඤාති ඇති වෙනවා. මේ කාය විඤ්ඤාතයේ සකල ශරීරයේ පැතිරී යාම නිසා යටි කය නමා ගන්නවා, කුඩු කය ඍජුව තබා ගන්නවා, වාඩි වීමේ ඉරියව්ව පවත් කරනවා. එතකොට මුලින්ම හට ගන්නා වූ චිත්ත පරම්පරාව සත්‍යයේ කුජලයේ කාත්මයක් නෙමෙයි. එනිසා ඇතිවෙන චිත්තක්‍රියා වාය ධාතුවද සත්ව කුජල ආත්ම ස්වභාවයෙන් තොරයි. කාය විඤ්ඤාතියේද සත්ව කුජල ආත්ම ස්වභාවයෙන් තොරයි. ඊළඟට දෙපාය නමාගෙන වාඩි වී සිටින මේ රූපකයද සත්‍යයේ කුජලයේ කාත්මයක් නොවේ. මේ විදිහට වාඩි වීමේ ඉරියව්ව අනුව නාම රූපයන් මෙනෙහි කිරීමේ නුවණ ඇති කර ගන්නවා. සයානෝවා සයානෝම් හේති පජානාති. සතපේ සිටිනවා නම් සතපේ සිටින්නේ මේ කියන එක විදර්ශනා කරනවා. සතපෙන්නට දිග හැදෙන්නට උඩුකුරු හරි ඇලේට හරි වකුටු වෙලා හරි ඍජු හරි සතපීමට හිතක් පහළ වෙනවා. ඒ සිතේ නාම ධර්මයක්. ඒ සිතේ නිසා සිත් පේලි පේලි පේලි කෝටි ප්‍රකෝටි ගාන කැතිවීම නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. ඉරුජෝ පිහිටියාවෝද, හිතගෙන සිටියාවෝද, වාඩි වී සිටියාවෝද මේ අක්ෂි සංඝාතමේ රූපකය දිග ඇදිලා සයනගත වෙනවා. එතකොට කාගේද මේ සයනගත වීම? කවුද මේ සයනගත වන්නේ? කෙනෙක් නෙමෙයි, කෙනෙකුගේ නෙමෙයි. ඒ කියන්නේ චිත්තක්‍රියා වායෝ ධාතුවට හේතු වුණා සතපෙන්නට දිග ඇදෙන්නට ඕනේ කියන සිත. සිත හේතුවක්, චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුඵලයක්. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාති පහළ වුණා. එතෙන්දී චිත්තක්‍රියා වායෝ ධාතුව හේතුවක්, කාය විඤ්ඤාති ඵලයක්. කාය විඤ්ඤාති හේතු කොටගෙන මේ ශරීරය ලිහිල් වෙලා බර බවට පත් වෙලා ඇඳකාරී යංගිති ආස්තරණයක හරි දිග ඇදිලා සයනගත වෙනවා. ඒ සයනගත වෙන්නා වූ මේ රූපකයද අර වාගේ සත්‍යයේ පුජ්‍යලයේ ආත්මයක් නෙමෙයි. හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා පරමාර්ථ ධර්මයක්. මෙන්න මේ අනුව සතර ඉරියව්වම නුවණින් අවබෝධ කරගෙන නිදර්ශනා කරනවා. යථා යථාමා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. මේ ශරීරයේ යම් යම් ආකාරයකින් ඉරියව් පවත්වනවා නම් ඒකෙන උක්කුටකින් වාඩි වෙනවා, දන ගහගෙන වාඩි වෙනවා, ඇලයට වාඩි වෙනවා, එක එක ආසන ක්‍රම වලින් වාඩි වෙනවා, එවාගෙම උඩුකුරුව වාඩි වෙනවා, එවාගෙම තවත් තවත් ආකාර වලින් ඉරියව් පවත්වනවා, එහාට නැමෙනවා, මෙහාට නැමෙනවා, එවාගෙම වකුටු වෙනවා, මේ මේ ආකාර ඉරියව් අපේ ශරීරයේ පවත්වන්න සිද්ධ වෙනවා ඒ වෙලාවට. එතන යම් යම් ඉරියව්වකින් අපේ ශරීරයේ පවත්වනු ලැබෙනවා නම් ඒ ඉරියව්ව විදර්ශනාවට හරවනවා. මේ නැමී සිටින්නේ, මේ පාස්සේ සිටින්නේ, මේ අස්පා දිග අරගෙන සිටින්නේ, මේ වකුටු කරගෙන සිටින්නේ, එවාගේ මේ අතට හැරෙන්නේ, එවාගේ මේ විදිහේ වෙන වෙන ඉරියව් පවත්වන්නේ කවුද, කාගේද? කෙනෙක් නෙමෙයි, කෙනෙකුගේ නෙමෙයි. ඒ ක්‍රියාව කරන්න සිහිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව සකල ශරීරයේ පැතිරියාම නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය හේතු කොටගෙන ශරීරයේ ඒ ලොකු කුඩා ඉරියව් ප්‍රවැත්ම සිද්ධ වෙනවා. එතකොට මුලින්ම හට ගන්නා සිතද අරූපේ ධර්මයක් නාම ධර්මයක් සත්‍යේ කුජලයේ කාත්මයක් නොවේයි. චිත්තක්ෂා වායෝ ධාතුවද එසේම සත්‍යේ කුජලයේ කාත්මයක් නවූ ධාතු මාත්‍රයක්. එවැගේම කාය විඤ්ඤාතියද සත්‍යේ කුජලයේ කාත්මයක් නවූ ධාතු මාත්‍රයක්. මේ කුඩා කුඩා ඉරියව් පැවැත්වීමේ ලක්ුණා රූප කයද සත්‍යේ කුජලයේ කාත්මයක් නොවේයි. නිස්සත්ව නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයක්. මේ විදිහට තමන්ගේ කුඩා ලොකු කුඩා සෑම ඉරියව්වක්ම විපස්සනාර නැගීමේ පිළිවෙල මෙම ඉරියාපත පබ්බ මනසිකාර භාවනාවට ඇතුළත් වෙනවා. ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. මෙසේ ආධ්‍යාත්මික සංතානයේ ඉරියාපත අනුව විදර්ශනා කරනවා. බහිද්ධා සංතානවල ඉරියාපත මෙසේ යයි සංසන්දනය කරමින් විදර්ශනා කරනවා. ආධ්‍යාත්මික බාහිර ද්‍යාකාරෝමේ ශරීර කූඩුව රූපස්කන්ධය විදර්ශනාත් නම්වා වාසය කරනවා. සමුදේ ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති. එතකොට මේ ඉරියාපත සම්බන්ධ වූ ස්වરૂප කායයගේ හේතුව හේතු පහ දකිනින් විදර්ශනා කරනවා. අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය, එවාගෙම නිබ්බති ලක්ෂණය. එවාගෙම වය ධර්ම වශයෙන් අවිද්‍යා නිරෝධය, කර්ම නිරෝධය, තණ්හා නිරෝධය, ආහාර නිරෝධය වගේම වය ලක්ෂණය. මේ හේතුඵල සම්මෙසම සේල්පල් ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනුව සිදර්ශනා කරනවා. අත්ථ කායෝති වාපනස්ස සතිපත්තු පාටිකා හෝති. සත්‍යයේ පුඤ්ඤලියක් නවූ රූප කාය මාත්‍රයක් මෙහි ඇතැයි මනමින් නොනින් දැනගන්නවා. එළඹ සිටි ජීවිත එක් බාටපත් වෙනවා. නැතිකින්ච ලෝකේ උපාදීති. ඒ කියන්නේ අනුස්සිතෝත විහෙරති. සන්නාදිත මිශ්‍රයක් නැමැතිව සන්නාදිත උපාදානයකින් නොගෙන වාසය කරනවා. ඒවම් පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට යෝගාවචරයන් වහන්සේ සතර ඉරියව් සම්බන්ධවද කායානුපස්සනා සතිපට්ඨානයේදී වාසය කරනවා කියන එක මෙම දේශනාවේ අවසාන නිගමනයේ සඳහන් වෙනවා. දැන් මේ කියවන ඉරියාපත මානසිකාරයේ පිළිබඳව කෙටි උපදේශ කළා. නැවත කියවෙනවා චතු සම්පජඤ්ඤේ සම්බන්ධ භාවනා උපදේශයක්. පුනච්ච පරම්භික්කමේ අභිධික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පකාරිතේ සම්පජානකාරී හෝති. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හී භාවේ සම්පජානකාරී හෝති. මේකේ වුණේ සතර සම්‍යක් ප්‍රඥා වැඩෙන චතු සම්පජඤ්ඤ පබ්බය ගැනයි. චතු සම්පජඤ්ඤ පබ්බයෙන් කියෙන්නේ කොටස් හතකට අපේ සෑම ඉරියව්වක් කොටස් හතකට බෙදාගෙන ඒ අනුව විපස්සනා කිරීමේ පිළිවෙතක්. එතන සඳහන් වෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යාමේදීද ආපසු හැරී යෑමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් නිදර්ශනාවේ යෙදෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරි බැලීමේදීද හැරී බැලීමේදීද සම්‍යක් ප්‍රඥාවෙන් නිදර්ශනා කරනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අත්පා ආදිය නැමීමේදී දිගහැරීමේදී නිදර්ශනාවේ යෙදෙනවා. සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. භික්ෂුන් වහන්සේ නම් සලපද සිවුර, අඳන සිවුර, සංගල සිවුර, පටිය මේවා දරා ගැනීමේදී ගැනීමේදී පාත්‍රය අතර ගැනීමේදී මේ සියල්ල සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. උච්චාර පස්සත් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන ආදී අනුභව කිරීමේදී සායනීය කිරීමේදී පරිභව කිරීමේදී සම්‍යක් ප්‍රඥාවේ නිදර්ශනාවෙහි යෙදෙනවා. උච්චාර ප්‍රස්තාව සම්මේ සම්පජානකාරී හොති. මල මෝත්‍ර පහකදී මේ ශරීර කෘත්‍යයන් හිදීද සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ගතේ චිත්තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොති. කුඩා කුඩා ගමන්ෙහිදී සිටගෙන සිටීමේදී වාගේ වාදිනී සිටීමේදී සානගතව සිටීමේදී වාගේම අවදී සිටීමේදී නිදාගෙන සිටීමේදී තෘෂ්ණීම් භාවයෙන් සිටීමේදී කතා කිරීමේදී මේ සෑම කටයුත්තකදීම සමා විදර්ශනාවේ යෙදී වාසය කරනවා. මේ චතු සම්පජාඤ්ඤ පබ්බයේ සවිස්තරව දැක්වෙන තැන තියෙනවා සම්‍යක් ප්‍රඥා හතරකින් මේ සම්පජාඤ්ඤ භාවනාව කටයුතු කියලා. සම්‍යක් ප්‍රඥා හතර නමින් කියවෙන්නේ සාර්ථක සම්ප්‍රඥයේ, සත්‍රාය සම්ප්‍රඥයේ, ගෝචර සම්ප්‍රඥයේ, අසම්මූලක සම්ප්‍රඥයේ කියන සම්‍යක් ප්‍රඥා හතරයි. සාර්ථක කියන්නේ යම් කිසි කාර්යයක් ඒකාන්තයෙන් කුසල් වැඩේ නම් ඒ කුසල් වැඩෙන්නා වූ ක්‍රියාව සාර්ථකයි කියලා අවබෝධ කර ගැනීම සාර්ථක සම්පජානනය. කුසල් නොවැඩෙනවා නම් ඒක අසාර්ථකයි. සත්‍රාය කියන්නේ තම තමන්ගේ සීලයට, ගුණයට, ප්‍රතිපත්තියට, ජීවිතයට හෝ අනුතරක් නොමැතිනම් ඒ කාරණය සත්‍රායයි. කෙසේ අනුතරක් වේනම් ඒක අසත්‍රායයි. ඒක නුවණින් දැන ගැනීම සත්‍රාය සම්පජානනයයි. ගෝචර සම්පජානනය කියන්නේ තමා කැමැති භවනා ගෝචරයක් භවනා අරමුණක් අරගෙන ඒ කටයුතු වලදී සිටීමයි. ඒක ගෝචර සම්පජානනයයි. අසම්මූල සම්පජානනය කියන්නේ ඒ ක්‍රියාවන් ද පළමුවක් ක්‍රියාවෙන් අවසානයේදී ඒ පැවති නාම රූප ආදී ත්‍රිලක්ෂණයන් නම් වා විදර්ශනා වැඩීමේ නුවණයි. දාපි සලකා බලමු. අදික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන්නේ කුමක්ද කියලා. අදික්ඛන්ත කියන්නේ ඉදිරි බලා යාම. ප්‍රතික්ඛන්ත කියන්නේ ආපසු හැරී එීම. පින්දපාත ශාලාට අපි ගමන් කරනවා ඒක අදික්ඛමනයක්. පින්දපාත ශාලාවෙන් අපි ආපහු හැරී එනවා ඒක ප්‍රතික්ඛමනයක්. වෛද්‍යවරුන් වෙත එවාගේම යම් කිසි විශේෂ කාරණයක් සඳහා අපි දුර ගමනක් යනවා ඒක අධික්‍රමණය. ආපසු හරි වෙනවා ඒක ප්‍රතික්‍රමණය. ඔය දෙක අධික්‍රමණ ප්‍රතික්‍රමණ දෙක තේරුම් ගත්තහම එතෙන්දී අපේ සිත කෙසේනම් සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවාද කියන එක තෝරා ගන්නට ඕනේ. අපි හිතා බලමු යම් කෙනෙකුට අනුරාධපුර යෙහි පූජන ස්ථාන වැඳ පුදා ගන්න ගමනක් තියෙනවා. ඒ ගමන යන ඉස්සර හිතනවා මේ ගමන සාර්ථකද? ඒ කියන්නේ කුසල් වැඩෙන ගමනක්ද අකුසල් වැඩෙන ගමනක්ද? යම් හේතුකින් විනෝදයක් සඳහා යනවා නම් ඒක අසාර්ථකයි. විනෝදය කියන්නේ කුසල් වැඩෙන දෙයක් නෙවෙයි, අකුසල් වැඩෙන දෙයක්. එනිසා විනෝදයක් සඳහා නෙවෙයි තමා ගමන් කරන්නේ බුද්ධ වන්දනාවක් සඳහා, මල් පූජාවක් සඳහා, පහන් පූජාවක් සඳහා, පොඩි පූජාවක් සඳහා, වෙනත් වෙනත් ආගමික වතක් පිළිවෙතක් සඳහා ගමන් කරනවා නම් ඒක සාර්ථකයි. කොටින්ම කුසලයක් වැඩෙන ගමන සාර්ථකයි. සත්‍රාය බලනවා. ඒ සාර්ථක වුණ සත්‍රාය නොවේ නම් ගමන සිද්ධ කරන්නේ නැහැ. සත්‍රාය කියන්නේ ඒ ගමනේදී ගත කරන කාලය තුල තමන්ගේ සීලයට සීල විපත්‍යක් නොවිය රැකගත හැකිද? එවාගෙම තමන්ගේ වයසට, තමන්ගේ චරිතයට, තමන්ගේ ගරුත්වයට, එවාගෙම තමන්ගේ බහුසුත බවට, එවාගෙම තමන්ගේ සම්භාවනීයත්වයට මේක සුදුසුද නැද්ද? තමන්ගේ ජීවිතයට මේක සත්‍යද අසත්‍යද? මේ කොරොත්තු දෙනවද? ඒ සියල්ල සංසන්දනය කොට තීරණය කර ගැනීමේ නුවණ සත්‍රාය සම්පජඤ්ඤයයි. යම් හේකින් ඒ ගමන පින් ගමනක් වුණා. ඒ ගමනේදී සමාත යන් අපහසුතා ඇති වෙනවා නම් නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ ළඟ විශාල උත්සවයක් පවතිනවා නම් ඒ උත්සවේ නරඹන්න හාත්පසින් ජනකා එක්කාසු වෙනවා. තම තමාගේ පළපුරුදු දුටුදුටුවන් විශ්මයට පමුණුවන ඇඳුම් පැළඳුම් ආයිත්තම් ඇඳගෙන ආභරණ පැළඳගෙන පොළවට දැස දිව්‍ය කුමාර කුමාරියන් වගේ සැරසීනවා. ඉතින් සමහර විට ඇඟේ හැප්පෙනවා. පිරිස සම්බාධනවට ඇඟේ හැප්පෙන්න පුළුවන්. ඒ තරමට දුෂ්කරතාවන් සෙනඟ වැඩි ස්ථානවල තියෙනවා. ඉතින් යෝගාචරය හිතෙනවා කුයංගලිකා වන්දනාට යන ගමන නම් සාර්ථකයි. නමුත් ඒ ගමනේදී මේ නිවිදි විශාල ජන සම්නිපාතයක් ඇති වෙන බැවින් ඒක මට අසත්‍යයි කියලා සමන්වින් කරගන්න. එසේ නැතුව එවැනි ජන සම්නිපාතයක් නැතුව විවේකස්ථානයක් බලා වඩන ගමනක් නම් ඒ ගමනේදී සමන්ත සංඝීස්වරයන් වහන්සේ දැක ගන්න ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කර ගන්න ලැබෙනවා. වෙනත් වෙනත් ආගමික අලුත් පැඩියාවක් ඇති කර ගන්න ශක්තිය ලැබෙනවා. එනිසා මේ ගමන තමන්ගේ ජීවිතයට, තමන්ගේ සීලයට, තමන්ගේ ප්‍රතිපදාවට, තමන්ගේ මනෝ ජීවිතයට බාධාවක් වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න නුවණින් පුළුවන් වුණා නම් ඒ ගමන සත්‍රායයි. මෙන්න මේ සත්‍රාය අසත්‍රාය දෙක තෝරා ගැනීමෙන් නුවණ සත්‍රාය සම්ප්‍රජඤ්ඤය කියලා හඳුන්වනවා. ගෝතන සම්ප්‍රජඤ්ඤය කියන්නේ මේ විදිහේ සාර්ථක ගමනක්. සත්‍රාය ගමනක් පිටත් වෙන්න ඉස්සරේ අදිෂ්ඨාන කරගන්නවා මම මේ ගමන පුරාම අසවල් කමතහනින් සිටියේ සිටින්නේ. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභසතිය, මරණසතිය මේ ආදී කවර විදිහේ හෝ කුසල ක්‍රියාවන් නැත්තම් භාවනාවක් අරමුණු කර ගැනීමේ අදිෂ්ඨානය ඇතු පිටත් වෙනවා. එතකොට සමාගත භාවනා කමතහන අතරතුර ඡදනත් නැවත නැතේ භාවනා මලොත් වැඩියා කරගෙන ගමන සිද්ධ කරනවා. ඉතින් මේකට කියනවා ගෝචර සම්ප්‍රජඤ්ඤය කියලා. ඒකට කියන්නේ උපනිබන්ධ ගෝචරය. ගෝචරය අවස්ථා දෙකක් තියෙනවනේ. උපනිෂයේ ගෝචරය, උපනිබන්ධ ගෝචරය කියලා. උපනිෂයේ ගෝචරය කියන්නේ ආචාර උපාධ්‍යාන වහන්සේලාගේ ආශ්‍රය. ආචාර උපාධ්‍යාන වහන්සේලාගේ ආශ්‍රයේ ඉන්න අන්තේවාසිකයන් ශිෂ්‍යයන් දාසෙන් දාස ඒ වැඩිහිටි කල්යාණ මිත්‍රයන් හේවදීන නිසා දිනුවොත්පත් වෙනවා. බුලෙන් නුවණින් සීලාදී ප්‍රතිපත්තියෙන් ඥාන මාර්ගඵල දක්වා දිනුවොත්පත් වෙනවා. එනිසාකට කියනවා උපනිෂයේ ගෝචරය කියලා. දැන් අපි මේක සමාදන් වන්නේ ඒ තේරුමයි. සමාදන් වූවා හෝ නුවා හෝ වැඩිහිටියෙකුගේ ආත්මය ගත කිරීම තමයි මෙතන උපනිෂයේ ගෝචරය කියන්නේ. උපනිබන්ධ ගෝචරය කියන්නේ භාවනා කමතහන. තමන් කොච්චර සීලවන්ත වෙヒතියත්, තමන් කොච්චර ධර්මඥානී වෙヒතියත්, භාවනා ඥානෙ නොමැතිව මේ ලෝක සාන්තිය සලසන්නේ ඒක වෙන්නේ නැහැ. ඒක නිසා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ඒ සියල්ල තමා හදා ගන්නවා. තමන් සුදුස්සෙක් වෙනවා, තමන් සැනසීම ලෝක සැනසුමක් දීගන්නේ පිණිස. මෙන්න මේක නිසා ඒ උපනිෂයේ ගෝචරයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ගතමන අවශ්‍ය දේ දැනගෙනගෙන ඊළඟ උපනිබන්ධ ගෝචරයෙන් භාවනා කමතහම් පුරුදු කරගන්න. භාවනා කමතහම් පුරුදු කරගත්ත යෝගාවචරය ඕනෑම දිශාවක නිර්භීත තමන්ගේ ආත්ම දමනය කරගෙන යහපින් සීලාදී ගුණ පුරන්න සමත් වෙනවා. නිසා උපනිබන්ධ ගෝචරයයි මෙතන ගෝචර සම්ප්‍රජඤ්ඤ නමින් හැදුන්නේ. තමන් යම් කිසි භාවනා කමතහන ගන්නවා ඒ කමතහනින් දාසේ කටයුතු කරනවා. මේ රැයේ මේ දවාලේ කියලා වෙනසක් නැහැ. සැන නොතන වෙනසක් නැහැ. හැම වෙලෙම තමන්ගේ භාවනා කමතහනින් කර නොවිය කටයුතු කරනවා. ඒක ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ අර ඉරියාපත මාසිකාරය සඳහන් කළා වගේ මේ ගමනක් යන්න මට හිතක් පහළ වෙනවා. ඒ සිතේ නාම ධර්මයක්. ඒ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම ධර්මයක්. ඒ සිත නිසා චිත්ත ක්‍රියා වාය ධාතු පහළ වෙනවා. චිත්ත ක්‍රියා වාය ධාතු ප්‍රතිරීමි කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පහළ වීමි මේ ගමන ක්‍රියාව සිද්ධ වෙනවා. අධික්‍රමන ඉදිරියට යාම සිද්ධ වෙනවා. එතකොට මෙහිදී සත්‍යයේ කුජලයේ කාත්මයක් නෙමෙයි චිත්ත පරම්පරාවයි ඊළඟට චිත්තස්ව වායෝ ධාතු පරම්පරාවයි කාය විඤ්ඤාති පරම්පරාවයි කියන මේ සියල්ලගේ හේතු වෙනුයි මෙම සත්‍යයේ සිද්ධෝනිය කියලා නෝනින් තේරුම් කරගන්නවා. එතකොට මේ ගමන යන්නේ සත්‍යයේ කුජලයක් නෙමෙයි නාමයක් රූපයක් දෙක ගමන් කරනවා. නාමයක් රූපයක් දෙක ඒ ඒතන ක්‍රියාකාරී වෙනවා. නාමයක් රූපයක් දෙක නැවත මේ පුනර්භවයටත් එනවා නැත්නම් මේ ආපසු මේ ජීවිතයටත් වෙනවා. එතකොට මෙන්න මෙහෙම නාම රූප පරිච්ඡේදයෙන් ස්කන්ධ පරිච්ඡේදයෙන් ආයතන පරිච්ඡේදයෙන් ධාතු පරිච්ඡේදයෙන් චතුස්සත්ත්‍ය පරිච්ඡේදයෙන් යුතුව නුවණින් යුක්තව ඒ කටයුතු සංවිධාන කර ගැනීමවත් ගමන යාම මෙතන අසම්මූල සම්පජඤ්ඤේ හැටියට සිද්ධ වෙනවා. ගමන ආරම්භයේදී ගමන අවසානයේදී මේක හිතන්න කියලා තියෙන මහසීව මහ රහතන් වහන්සේ 30000 ශිෂ්‍යයන් සිටියේ මහසීව මහ රහතන් වහන්සේ 30000ක් වීර්ය කළ රහත් ඵලයටපත් වුණේ. උන්වහන්සේ ත්‍රිවිධක ධාරී අර්ථකථාචාර්ය අෂ්ටාරස භානක භික්ෂු සංඝයා වහන්සේට උගන්වපු දුර්ලභ ගාමී ශ්‍රේෂ්ඨ සංඝ පිටුරුන් වහන්සේ නම. උන්වහන්සේ චතුප්පාදාන සූත්‍ර අර්ථකථාවේ සඳහන් කරලා තියෙනවා යන්තිකේ සක්මන් කිරීමක යෙදිලා ධර්මදේශනාක යෙදිලා ගමනක් ගිහින් ඇවිත් ඒ දින යම් යම් ක්‍රියාවක අවසානයේදී ඒ සියල්ල ඒ ගත කළ කාලය තුල පහළ වෙච්ච නාම රූප ආදී සියල්ල ත්‍රිලක්ෂණයේ විපස්සනාත්මන් වා මෙන්නේ කලේසු වී කියන උපදේශ කියලා තියෙනවා. ඒ මහාසී මහරහතන් වහන්සේ උපදේශයේ අනුසලක බැලීමේදී දැන් ධර්ම දේශනා කළ ධර්ම දේශනා අවසානයේදී ත්‍රිලක්ෂණය ප්‍රහාරෝණ. ධර්ම දේශනාවේ කලින් ත්‍රිලක්ෂණය ප්‍රහාරෝණ. එතකොට එතෙන්දී සිද්ධෝනේ අසම්මූල සම්පජඤ්ඤය. මම මේ දේශනා කරනවා මම මේ භාවනා කරනවා කියන හැඟීමක් වෙන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාවෙත් තියෙනවානේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා ගාථාවේ කාමයේ විනිජේදං නහි ජාතු ගබ්බතෙන් යම් පුනරේති. එතන සඳහන් වෙනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මම මෛත්‍රී වැඩුවා. අනිකු සත්‍යං මෛත්‍රී මගේ මෛත්‍රී අනුභවයෙන් ලක්ුණා. එම හිතන්නේ නෑ දිට්ඨිංච අනුපගම්ම මෛත්‍රී වැඩුව මම තියා කෙනෙක් නෑ. මෛත්‍රී කරමුනෝ සත්‍යෝ කියලා කොටසක් නෑ. සියල්ලම නාම රූප ස්කන්ධ ආයතන ධාතු ප්‍රතිසම්පාද ධර්ම අන්න අසම් ජතු සම්පජඤ්ඤේත අනුව ඉදිරියට යාමද ආපස්සට ඒමද ආදී සෑම ක්‍රියාවක්ම සතරාකාර නුවණින් කල්පනා කොට සිද්ධ කරනවා. මේක චතු සම්පජඤ්ඤ භාවනා කර්මස්ථාන එක මාතෘකාවක්. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියන්නේ ඉදිරි බැලීම ආපසු හරි බැලීම. ඉදිරි බැලීමේදී තමන්ගේ සිතින් ආවර්ජන කරන කවුද මේ ඉදිරියේ බලන්නේ? කාගේ බැලීමක්ද? කෙනෙක් නැහැ. ඉතින් බැලීම කියන මේ ක්‍රියාවක් වලිය සිද්ධ වෙන්නේ නාම රූප දෙකක හේතුඵල සම්බන්ධතාවය. ඉදිරි බැලීමේදී තමන් දන්නවා දැන් මේ දැකීම කරන්නේ චක්ඛු ප්‍රසාදේ නිමිති කරගෙනයි. චක්ඛුන්ත පටිච්ච රූපේ චුප්පජිත චක්ඛු විඥාන තින්න සංගති පස්සෝ. එතකොට චක්ඛු ප්‍රසාදයයි වර්ණ රූපයයි එවැගේම පස්සයයි නිසා චක්ඛුන්ත පටිච්ච රූපේ චුප්පජිත චක්ඛු විඥාන චක්ඛු ප්‍රසාදයයි වර්ණ රූපයයි චක්ඛු විඥානයයි ඊළඟට ස්පර්ශය හට ගන්නවා. එතකොට මේවා පෙරපසු නොවි සිදුවෙන දේවල්. දැන් චක්ෂු ප්‍රසාදය කියන්නේ මොකක්ද? රූපාරමුණ කියන්නේ කුමක්ද? විඥානය කියන්නේ කුමක්ද? ඒ හට ගන්න පස්සේ නම් කුමක්ද? මේවා සියල්ලම සම්ඤප්ප්‍රඥාවෙන් තේරුම් කර ගන්නවා. අර අභික්ඛන්තේ ප්‍රතික්ඛන්තේ කියන මේ අවස්ථා දෙක තවදුරට පැහැදිලි කරගන්න පිණිස අර්ථකථාචාර්යයන් වහන්සේලා විසිතුරු හේතු දාන දක්වලා තියෙනවා. ඒ කියන්නේ කාලවල්ලි මණ්ඩප වාසී මහා නාග මහ රහතන් වහන්සේ මෙන්ද ආලින්දක වාසී පුස්සදේ මහ රහතන් වහන්සේ මෙන්ද එවැගේම ගලම්බ තිත්ත වාසී 59ක් වස්විසූ භික්ෂුන් වහන්සේලා මෙන්ද කියන නිදර්ශන කීපයක් දක්වනවා. ඒ අතුරෙන් මුලින් සඳහන් කළ ස්වාමින් වහන්සේ කාලවල්ලි මණ්ඩප වාසී මහා නාග ස්වාමින් වහන්සේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. අපේ සර්වඥන් වහන්සේ ලෞතර බුදු වීම සඳහා අවුරුදු 6ක් මහා ප්‍රධාන වීර්ය වැඩුවා. මම ඒ ප්‍රධාන වීර්යයට ගෞරව පිණිස මේ ප්‍රතිපදා පුරන්නෙමි කියා අවුරුදු 7ක් තිස්සේ වාඩි වෙන්නේත් නැතුව ඇවිදින්නෙත් මේ සැතපෙන්නෙත් නැතුව සිටීමේ ඉරියව්වයි ඇවිදීමේ ඉරියව්වයි කියන ඉරියව් දෙකෙන්ම හත් අවුරුද්දක් භාවනා නියෝගිව ගත කළා. සින්දපාත වඩින්නෙත් අර වාගේ හිතගෙන කොතවත් වාඩි වෙන්නේ නැහැ. දන්වල දන්නේ හිතගෙන. මේ තරමට උත්සාහන වීර්යයෙන් අවුරුදු 6ක්ම වීර්ය වැඩුවා. භාවනා කළා. නැවතුන් වහන්සේ අවුරුදු 16ක්ම ගතපච්චාගතවත පිරුවා. ගතපච්චාගතවත කිරීම කියන්නේ මේකයි. ගතපච්චාගත වත පිරීම සම්බන්ධ මාතෘකා හතරක් තියෙනවා. ඉද ඒකච්චෝ හරති නේ පච්චාහරති. ඒකච්චෝ නේව හරති පච්චාහරති. ඒකච්චෝ නේව හරති නේ පච්චාහරති. ඒකච්චෝ හරතිච පච්චාහරතිච. මේ මාතෘකා හතරයි. සමහර භික්ෂුන් වහන්සේ නමක් ගමන පිටත්ීමේදී කමඨහන ගෙනියනවා. ආපස්වේමේදී අමතක වෙනවා. සමහර භික්ෂුන් වහන්සේ නම ගමන පිටත් වීමේදී අමතක වෙනවා. ආපස්වේමේදී භාවනා කමඨාන ගේනවා. සමහර කෙනෙක් යනකොට එනකොටවත් එවාගෙම කොයි වෙලාවකවත් භාවනා කර්මස්ථාන ගැන සිතක් පාවිච්චි කරන්නේ නැහැ. සමහර කෙනෙක් යනකොටත් එනකොටත් හැම අවස්ථාවකම භාවනා කර්මස්ථානයේදී කටයුතු කරනවා. එක තමයි හරතිච පච්චාහරතිච. ඒ කියන්නේ ගතපච්චාගත වත පුරණ භික්ෂූන් වහන්සේ දවස කොටස් පහකට බෙදා ගන්නවා. දවල් කාලය උදේ වරුව සවස් වරුව. ඊළඟට රාත්‍රී කාලේ කොටස් තුනකට බෙදා ගන්නවා. පූර්ව යාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය කියලා. එයින් පශ්චිම යාමයේ භික්ෂූන් වහන්සේ අරුණෝදයට කලින් අවදි වෙනවා. දත් නැඳ මුවදවා ප්‍රතිවේක්ෂාදී කොටගෙන ආසන කීපයක් උණුසුම් කරමින් භාවනාව යෙදෙනවා. භාවනාව යෙදিলা අරුණෝදය වෙන වතපිතාව හොඳට පෙනීගෙන යන අරුණෝදයේ වෙලාවේ බෝමලුව, සෑමලුව, විහාරමලුව වත් පිළිවෙත් පුරනවා. එවැගේම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ වත් පිළිවෙත් පුරනවා. ඒ හැම තැනකටම සබන පියවරක් ගානේ සමාගේ මූල කර්මස්ථානින් ගමන් කරනවා. විහාරස්ථානයකට, චෛත්‍ය මළුවකට, බෝමළුවකට පැමිණියා නම් එහි තියෙන ප්‍රාකාරයේ ජේතු කණුව ළඟදී සමාගෙන ආව භවනාව නවත්තලා බුද්ධානුස්සති භවනා ගන්නවා. පූජනීය ස්ථානවලදී ගන්නේම බුද්ධානුස්සතියයි. සිතාසනා කරන්නේ. ඊළඟට ඉර උදා වුණාට පස්සේ අත්පා මූණ කඩ සෝදාගෙන තවත් ආසන කීපයක් රත් වෙන්න භවනා කරනවා. වෙලාව සැලකලා පාත්‍රය දොහොණය කරගෙන පාත්‍ර චීවර දරව සිදුසුඟා වඩිනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර දවල් කාලෙත්, උදේ කාලෙත්, සවස් කාලෙත් සාත්‍රියේ පෙර යමත් සාත්‍රී කාලෙ මැදියම සැතපී අලුයමක් කියන මේ අවස්ථාව පහේම පංච නීවරණ මැද පැවැත්වෙන හැටියට නීවරණයන්ට යටපත් නොවන හැටියට උත්සාහන වීර්යයෙන් එළඹ සිටි සිහියෙන් නුනේ යුතුව භවනා යෝගිව ඒ කටයුතු කෙළි. අර සෑමලු විහාරමලු බෝමලු ආදී වත් පිළිවෙත් නිමවා වැඩිහිටි උපස්ථානද සලසා පාත්‍ර චීවර දරව ගමන පිටත් වෙන්නේ භවනාය. යම්කිසි පීවරකින් භවනා කඩුනා නම් ඒක සිහි කළ ආපස්සට ඇවිල්ලා අයිමත් එතනිස්සම් භාවනා ගෙන යන තරමට අප්‍රමාද වුණා. ඔය විදිහටයි ගතපච්චාගතවත පුරන්නේ. උන්වහන්සේ යන ගමනේදී භාවනාවෙන් ගිය. යම් කිසි නිවසකදී කැඳිත්තක් පිළි අරගෙන වළඳනවා. ආසන ශාලාවට වී තවත් භික්ෂූන් වහන්සේලා එනකන් හා පින්දපාතේ වේලාව සලකාගෙන ඉවේකීව හිත සමාධිමත් කරගෙන ඉන්නවා. එතෙන් මේ සමහර නවක භික්ෂුන් වහන්සේ ලැබෙන්නා නොයෙක් නොයෙක් විනය ප්‍රශ්න, වගේම ගාම්භීර අභිධර්ම ප්‍රශ්න මේවා විචාරණය. එනිසා එතෙන් දුන්නාසයට භවනා කමතහන සිහි කරගන්න ලැබෙන්නේ. ඒ දේත කල්පනා කරන්න වෙනවා, වචන දාන්න වෙනවා. ඉතින් දවල් පින්නපාතේ ලබාගෙන වළඳලා පාත්‍රයේ දොහොණය කරන අනුමෙවනි දේශනාවක් පවත්වලා ආපසු වඩිනකොට මේ නොඑක් නවක භික්ෂූන් වහන්සේලා සාමණේර භික්ෂූන් වහන්සේලා ඉස්සෙර භික්ෂූන් වහන්සේලා පවා පස්යෙන් එන එක එක ප්‍රශ්න අහගෙන දායකෝත් ඒ වගේම යම් යම් දේ කතා කරනවා. දින කතා කරන වෙලාවක් නොලැබෙන නිසා කියන්න තියෙන කතාව ලොකම තෙන්දිය කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට එතෙන් එනකන් ගෙන භවනා කමඨාන කරගන්න අමතක වුණා. දැන් තියෙන්නේ විසිරුණු සිතක්, අසංවර සිතක්. උනාසීතින් ආපස්සේ විහාරස්ථානයට එළ පාත්‍රයේ කිර තැන්පත් කළා. මුලින්දලා චිත්ත සමාධිය දිනු කරගන්න මහන්සි ගන්නවා. මෙන්න මෙවැනි භික්ෂූන් වහන්සේලාට කියනවා හරති න පච්චා හරති. යනකොට භාවනාව ගෙන ගියා, එනකොට භාවනාවෙන් තොරව ආවා. ඒක පාඩුවක්. දෙවැන්න එහෙම නෙමෙයි. දෙවැන්න අර වගේ දවල් කාලේ උදේ වරුව සවස් වරුව අප්‍රමාදව ප්‍රතිපත්ති වල යෙදුණා. ඊළඟට රාත්‍රියේ පෙර යාම හොඳට ප්‍රතිපත්ති පුරා නැදියම් කාලයේ සැතපී අලුයම අවදි වුණා. අලුයම අවදි වෙලා චෛත්‍යංගන බෝධිංගන ආදීවත් පිළිවෙත් නිමවා ආසන කීපයක් පරියන්තෙන් වාඩි වී භාවනා වඩලා සියලු වක් පිළිවෙත් නිමවා පාත්‍ර චීවර දාරව හිඳ පාතු වඩිනවා. හැබැයි මේ වඩින් ඉස්සර උනාසයේගේ ජතරාග්නි අගනවීම නිසා ක්ලාන්තේ වගේ, ඒ කියන්නේ වත් පිළිවෙත් වැඩේ කරන්න ගියත් අධික වේදනාවෙන් එහෙන් මෙහෙන් ඉදලෙන් තල්ලු කරලා දාලා ඉක්මන් කරනවා. මොකද එතරම්ම වේදනාවක්. ඉතින් ඔය විදිහට මහා කලබලකාරීත්වයෙන් නාසය වේග වේගෙන් පිණ්ඩපාත යනවා. ඉතින් ජාන පිණ්ඩපාති කංග දුතංගයක් නැහැ කියලා තියෙනවා. නමුත් එවැනි උත්සමය සමාත වේගින් යනවා. ඒ මෙහෙම ගිහින් යම් කිසි තැනක කඳ ටිකක් ලැබුණා. උනාසයේ විවේක තැනකට වී කඳ ටික වළඳන ආසන ශාලාවට වළඳනවා. ඇත්තෙන් මේ කඳ ටික ශරීරගත වෙච්ච ගමන් ස්වාමින් වහන්සේට අර විසිරෙමින් තිබුණු සිත එක්කාසින තරමට කායික සුවයක් ඇති වුණා. ඉතින් මේ කායික සුවේ පදනම් කරගෙන පිණ්ඩපාත වේලාව සලකාගෙන එතන භාවනාවේදී වාසය කරන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මෙසේ භාවනා කරන විට අර පය ගණනාවක් සමාධියමත් නොවිය සිටි සිත සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුළින් විපස්සනා ඥාන වැඩෙනවා. ඒ විපස්සනා ඥාන මුල් කුළු ගැන්වීම නිසා මගඵල නිවන දක්වාම දියුණුවට අවස්ථා සැලසෙනවා. මෙන්න මෙහෙම අපේ ලංකාවේ අර උදේ වරුවේ අධික කුසගින්න නිසා දැවිදැවි පැවිදැවි අපහසුතාවයෙන් භාවනා වඩා වත් පිළිවෙත් පුරා පිණ්ඩපාතයේ වැඩෙන ආසන ගරේදී එම වෙදිහෙන් අරිහත්ත්වයට පත් වූ ආසනයක් ශ්‍රී ලංකාවේ කොතනකවත් ඇත්තේ නැහැ කියලා සඳහන් වෙතියි. ඒ තරමට ලංකාවේ සෑම ගමක් පාසා ආසන කාසාලා තිබුණා. අර වාගේ ওই දෙවෙනි පන්තියේ භික්ෂූන් වහන්සේ නමල්. ඒ කියන්නේ දවස පුරාම භාවනා කරමින් ඉඳලා අධික කුසගින්න නිසා භාවනා සිහි කරගන්න අමතක වීමෙන් පින්දපාතේ ගිහිල්ලා ඒ ලැබුණු දානය ඒ කැඳ ටිකක් වළඳලා ඉතින් පින්දපාතේන තුරු භාවනා කරන අතරතුර සහත්න වූ සාසන ශාලාවක් ලංකාවේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ දෙවෙනි තැනටපත් වුණා. තුන්වෙනිය අර වාගේ දවල් කාලයේවත් සවස් කාලයේවත් සාත්‍රී පෙර යම අලුයම ආදී වෙලාවකදීවත් මම පරිද්දේ කියලාවත් හිතන්නේ නැහැ. මම විසින් භාවනා කළ යුතුය කියලා හිතන්නේ නැහැ. මේ දරදඬුකම් කරමින් කාලය ගෙවනවා. කතා කර කර ඉන්නවා. ඒ මේදී අතපත ගිගා ඉන්නවා. මේකදී විවේචනය කර කර ඉන්නවා. අලසකමින් ඉන්නවා. බඩගාරියකමින් ඉන්නවා. විතරම ආසාවෙන් ඉන්නවා. අනුන් හෙලා දැක දැක අනුන් බේද කර කර ඉන්නවා. ඔය විදිහට කාය දැඩි බහුලව අසංවරව කටයුතු කරන සමහර භික්ෂුවක් යනකොට භාවනා ගෙනියන්නේත් නැ එනකොට ගෙනියන්නේත් නැ ඒ අතෝ හිස්සු යක් වාගේ හිස් ජීවිතයක් ගත කරන පුද්ගලයන් බාටපත් වෙනවා කියන එක සඳහන් කළා. හතරවෙනි අංකය තමයි තව වැදගත් වෙන්නේ. ඒ කියන්නේ හරතිච පච්චා හරතිච. අර වගේ උදේ වරුව පුරාම නීවරණයන් යටපත් කරමින් භාවනාවෙන් දවස ගෙවනවා. ඒ වගේම දවල් පරව පුරාම හැන්දෑ ඉර බැහැ යනතුරු භාවනා නියෝගීව කටයුතු කරනවා. සාත්‍රි පෙරයමත් එහෙමයි. මැදියම් කාලයේ සතෝ සම්පජාන කාර්යයේ විවේක සුවේ සඳහා හිතේ විවේකයේ සඳහා සතපී වදාරනවා. අලුයම දෙකට පමණ අවදි වී ගතිවේක්ෂා කරගෙන ඊට පස්සේ නැවතත් භාවනා සමතාන් වලටම යෙදෙනවා. උදාහරණයේ රාත්‍රී කාලයේහි මන සිහියෙන් මන නුවණින් භාවනාව යෙදී සමාපත්තිය උපදවා උනා සීලඟට ජීනිතලාට සෑමලු බොමලු ආදී වත් පිළිවෙත් දක්වා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතෝ තනුස්වාසනවද පවත්වා පිරිසුදා වඩන එකලා. මේ වඩන ගමනේදී මිනිස්යන්නේ පේන නොපෙනෙන චක්මානේම ගමන් කරලා පින්දපාතයට පළමින් සූරු දෙවනවහ පෙරවන්න ඕන තැනදී උනාසේ වතුර කටක් කරද ගන්න. ඒ මොකද අතරතුර කවුරු හරි කතා කළොත් කතා නොකර ඉන්න. එසේ වතුර කටක් අරගෙන පින්දපාත වැල්ලා ගියක් ගියක් ගානේ පින්දපාත ලබාගෙන සෑහෙමෙටපත් වෙලා ආපසු එනකොට අර ගම්දරදී වතුර කට ඉවත දාලා උනාසේ වඩිනවා. සමහර විට දායකවරු ඇහුවොත් ස්වාමීන් අද සිටියේ මොකක්ද? අද නැකත මොකක්ද? අද දවස මොකක්ද? අද පූර්වපක්ෂයේද අවපක්ෂයේද? ඕවා ප්‍රශ්න අහනවා. එහෙම අහසාල වතුර කට ගිලලා උත්තර දෙනවා. ඉතියේ කවුරුත් ඇහුවේ නැත්නම් වඳිනකොට සුවපත් වේවා කියන වචනවත් කියන්නේ නැතුව මේ දිහට භාවනා නියෝගිව ගත කරනවා. ආපසු එන ගමනේදී තේවරකින්වත් තොර නොවි භාවනාවෙන් එනවා. මෙන්න මේ භික්ෂුන් වහන්සේ භාවනා කමඨන රැගෙන ගියා ආපසු වෙන කොටත් දෙන ආවා. මෙන්න මේ අනුවයි ගතපත්‍යා ගතවත පුරන්නේ. ඉතින් අර අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන මේ බුදුබණ පදයේ මේ විදිහට ගතපත්‍යා ගතවත පුරන භික්ෂූන් වහන්සේට විශේෂයෙන්ම සංසන්දනය වෙනවා ගැළපෙනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන තැන ඉදිරි බැලීමේදී හා ආපසු හැරි බැලීමේදී අර වගේම සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ආලින්දක වාසී පුස්සදේව ස්වාමීන් වහන්සේ අවුරුදු 19ක් ගතපත්‍යා ගතවත පිරුවා. උන්වහන්සේ සමහර විට ටික දුරකින් ආපස්සට ඇවිත් අයත් ඉදිරියට යනවා. සමහර ගොවියෝ කුඹුරවල හේන් වල වැඩ කරන ගොවියෝ බලහන් ඉන්නවා. උන්වහන්සේ මොකද මේ ආපස්සට ආවේ කියලා ගිහින් වැඳලා අහනවා. කතා නැහැ. කතා නැතුව තමන් ඉදිරියට යනවා. මේ කුමක්ද? යම් පීවර ගණනාවක් භාවනාවෙන් කරව ගත කළා නම් ගමන් කළා නම් ඒ පීවර ගණන අඩු නොවෙන්න නොසිස් වෙන්න ආපස්සට ඇවිල්ලා ආයමත් එතෙන් සිට ඒ හිස් වූ තැන පුරවමින් භාවනාවෙන් ගමන් කරනවා. මෙන්න මෙහෙම නොඑක් වාරවල උනාසේ මහජනයාට කතාවක්වත් වචනකින්වත් සංග්‍රහ කරන්න යන්නේ නැතුව භාවනා නියෝගීව දහනා වසරක් පිළිවෙත් පුරා සෞකලෙස් නැස අරිහත්ත්වයටපත් වුණා. එවැගේම කොළොම්පත වාසී 59 භික්ෂූන් වහන්සේලා වස් එළඹී කතා කරගත්තා. හැවැත්නි අපේ පැවිදි වුණේ ජීවත් වෙන්න බැරුව හැම නෙමෙයි. ණය දෙන්න බැරුව නෙමෙයි. වෙනත් වෙනත් අඩුපාඩුකම් පිරිමහා ගන්න නෙමෙයි. මේ සසර දුකින් මිදී නිවන් සුව ලබන්න. ඒසා අපි අප්‍රමාද වෙමු. මේ වස්ථාන තුන් මාසයේ පුරා දෙන්නේ එකතන වාඩි නොවෙමු. දෙන්නේ මූණින් මූණ දැක්කත් කතා නොකරමු. එවාගෙම තම තමාගේ සංකානෙහි චිත්ත සමාධි උපදවා ගනිමින් අප්‍රමාදව මේ ප්‍රතිපත්තිය යෙදෙමු. කියලා කතිකාව කරගෙන උන්වහන්සේලා තනි තනියෙන් කුටි වලට වෙලා භාවනා කළා නොනිදා. රාත්‍රී කාලේ දා ගන්නෙත් නැහැ. අර වගේම ගම්දොර සමීපයේ තෙත් සං කටක් හටද ගන්නවා. පින්දපාතය ලබාගෙන ආපසු පිටත් තින කොටේ පැන් කට අර නගර අද්වාරයේදී නැත්නම් ග්‍රාම අද්වාරයේදී ඉවත දානවා. කවුරු හරි යම් කිසි අවශ්‍ය දෙයක් ඇහුවොත් ඒකට පිළිතුරු දෙනවා වතුර කට ගිලලා. පියවරකින් වතුර නොමේ භාවනාවෙන් යෙදි හිටිය. ගමේදීවත් දහම් පදයක් දේශනා කරන්නේ නැහැ. මේක නිසා ගම්වාසීන් කල්පනා කළා අනේ මේ ස්වාමින් වහන්සේලා අලුත පැමිණි ඉරිසා උලහසේ රාත්‍ර යම් කිසි අසමගියක් ඇති ඒකයි මේ කතා නැත්තේ කියලා. ඉතින් විශාල පිරිසක් ගියා ස්වාමින් වහන්සේලා ඉන්න සේනාසනේ බලන්න. ගියාම එක නමක්වත් තේන්නේ නැහැ. පස්සේ එතනේ උපස්ථායකෝගෙන් දැනගත්තා ජෙඩිය හැඳුව යට වඩිනයි කියලා. ඉතින් ජෙඩිය හැඳෙවුවාම ස්වාමින් වහන්සේලා තනින් තනින් එකතු වෙලා ආවා මේ ශාලාව. ඇවිල්ලා තම තමාට නියමිත ආසනවල වාඩි වුණා. එවලාවේදී මෙතුමා කල්පනා කළා මේ පිරිස මේ බලන්නේ මේ ස්ථානයේහි සියලුම මිදුල් හොඳින් යමදලා තියෙනවා. ඒ වගේම කැලිකසල ඉවත් කරලා තන් බඳුන් පිරී තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ ඉදල් කොහොම ආදී නිසිසේ තන්පත් කරලා තියෙනවා. සිවුරු ආදී නිසිසේ තන්පත් කරලා තියෙනවා. ඒ වගේම කුටිසෙනසුන් පිරිසිදුව තියෙනවා. අසමගි ඌවන් ඉන්න තැනක මෙහෙම තියෙන්න බෑ. මේ ස්වාමීන් වහන්සේලා බොහොම අප්‍රමාදව පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා පිරිසක්. අපි උන්වහන්සේලාට කරදර නොවෙන්නේ හැකිතාක් අපි ආරක්ෂා සංවිධාන සැලසමු, සිව්ප්‍රසේද නිසිසේ සම්පාදනය වෙන සැලසමු කියලා ඔක්කොම ආපසු ගියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාද තුන් මාසයේ පුරා අප්‍රමාදව උත්සාහවන්තව නුනිදා භාවනා වඩා තුන් මාසයේ ඇතුළත 59ම අරිහත්ත්වයට පත් වුණා. මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේ සෑම පීවරක් ගානේ භාවනා නියෝගියෝ කටයුතු කරන්න සමත් වෙන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියා දේශනා කළ භාවනා කමතාන අනුව ගතපත්‍යාගතවත පිළිදෙමුයි. එතකොට ඊළඟ කරුණ සියල් දැන් තියාගන්න කාලේ මැදිනවා මේ පැය ඇතුළත. ඒ කියන්නේ ඉදිරි බැලීම ආපසට බැලීම. ඒ වගේම අත්පා නැමීම දිගහැරීම. මේ සියලුම ක්‍රියාවන් අර ඉරියාපත මානසිකාර්ය සඳහන් කළා වගේ ඒ දේ කරන්න ඉස්සර හිතක් පහළ වෙනවා. ඒ හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව නිසා කාය විඤ්ඤාතිය පහළ වෙනවා. කාය විඤ්ඤාතිය පැතිරීමෙන් ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. අත්පා නැමෙනවා, දිගහැරෙනවා. ඉදිරි බැලෙනවා, ආපස්සට හැරී බැලීම සිද්ධ වෙනවා. සූරු අඳිනවා, පටියේ බාඳිනවා, කණිපල සූරු පොරවනවා, දෙබර සූරු පොරවනවා, ඒ සියල්ල සිද්ධ වෙනවා. පාත්‍රයේ අතට ගන්නවා, පාත්‍රයේ දොහොණය කරනවා, පාත්‍රයේ පිහ දානවා, පාත්‍රයේ තැන්පත් කරනවා, පාත්‍රයේ දෙපින්ද පාත්‍රය ලබා ගන්නවා, මේ හැම ක්‍රියාවක්ම ඒ කියන හේතුඵල සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී. ඒ තමා ලබා ගන්න ආහාර පාන ආදී වැළඳීමේදී, පානය කිරීමේදී, රස විඳීමේදී මේ හැම ක්‍රියාවකදීම අර විදියට නෝනින් සලකනවා. මේ ක්‍රියාවට හිතක් පහළ වෙනවා. හිත නිසා චිත්තක්‍රියා වායෝ ධාතුව පහළ වෙනවා. චිත්තක්‍රියා වායෝ ධාතුව පැතිරීමෙන් කාය විඤ්ඤාතිය ඇති වෙනවා. කාය විඤ්ඤාතිය හේතුවෙන් මේ ක්‍රියාවන් සිද්ධ වෙනවා. එතකොට මේ ආහාර භාජනෙ නැත්තම් පාත්‍රේ අතට ගන්න කෙනෙක් නැහැ, අනම කෙනෙක් නැහැ. එවාගෙම දෙතොල විවෘත කරන කෙනෙක් නැහැ, කටේ තියෙන කෙනෙක් නැහැ, දතෙන් විකන කෙනෙක් නැහැ, දිවෙන් පෙරලෙන කෙනෙක් නැහැ, ගලනාලෙන් පහට යවන කෙනෙක් නැහැ, ආමාශගතව තන්පත් කරගන්න කෙනෙක් නැහැ, ජඨාග්නෙන් ගින්නෙන් පුච්චන කෙනෙක් නැහැ. ඒ සියල්ලම හේතුඵල සම්බන්ධතාව අනුව ක්‍රියාවලියකින් සිද්ධ වෙන ආහාර පාන අනුභවය. එතකොට එතෙන්දී මම කියා කෙනෙක් නැහැ, මගේ කියා කෙනෙකුත් නෙමෙයි කියලා නෝනින් ආબોධ කරගෙන භාවනා නියෝගීව කටයුතු කිරීම මෙතන සඳහන් වෙනවා. ඊළඟට උච්චාර පස්සාව සම්මේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ ශරීරස් කෘත්‍යයන්. මුණ තේදීම, දත් නැඳීම, කබ කඳුළු පිහ දැමීම, සංකාඳුළු සුද්ධ කිරීම, කෙළ, සෙම්, සතු ආදී බැහැර කිරීම, යසිකිනි වැසිකිනි සාඩක් ශරීරස් කෘත්‍යයේ යෙදීම, එවැගේ පන් පහසීම, සබන් ගෑම, ඇඟිලිම, පා යෙදීම, යකුතු බෑම, ඉසගෙස් බෑම, මේ ආදි සෑම ක්‍රියාවකදීම එකක් එකක් ගානේ චිත්තචෛතසික ධර්මයන්ගේ හා චිත්තක්‍රියා වායෝ ධාතුවේ වාගේ විඤ්ඤාතියේ පැවැත්මෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා නුවණින් තේරුම්ගෙන අර සත්පුජ්‍යල සංඥාව එතනින් ඉවත් වෙන හැටියට විදර්ශනාන යෝගීව කටයුතු කරනවා. ඊළඟට ගතේ තිතේ මිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ කියන මෙතන සඳහන් වෙන්නේ කුඩා අනු කුඩා ඉරියව් ගැනයි. ගතේ කියන්නේ කුඩා ගම. දැන් අපි මේ පහන දැල්ලනවා, මේ සුවඳ දැල්ලනවා, මේ මල් වාටි සම්පාදනය කරනවා, අත ගස් වෙනවා, තැම්පත් කරනවා, කෙටි කෙටි ගමන් එතන තියෙන්නේ. ඒ වගේම තමගේ කුටි හරියහා මෙහා කරුණ සඳහා යවෙනවා යනවා. ඒවා කෙටි කෙටි ගමන්. ඒකයි ගතේ. පිටේ කියන්නේ කෙටි වේලාවක් හිටගෙන ඉන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම නිසින්නේ වාඩි වීම. ඒ වගේම සුත්තේ නිදා ගැනීම. ජාගරිතේ අවදීන් සිටීම, බහා සිටී කතා කිරීම, තුන්හි භාවයේ නිස්සද්ව සිහියෙන් සිටීම. මේ සෑම කරුණක්ම සිද්ධ වෙන්නේ ඊට සම්බන්ධ සිතක් පහළ වීමෙන්. ඒ සිතේ නිසා චිත්තක්‍රියා වාය ධාතුව පහළ වීමෙන් කායඤ්ඤති පහළ වීමෙන්. ඉති අඥත්තං ආකායේ කායානුපස්සති විහෙරති. දැන් මේ යෝගාවචරයා මේ එක එක ක්‍රියාවක් ගානේ සාර්ථක සම්පජඤ්ඤයෙන්ද, සත්‍රාය සම්පජඤ්ඤයෙන්ද, ගෝචර සම්පජඤ්ඤයෙන්ද, අසම්මූල සම්පජඤ්ඤයෙන්ද කියන සතරාකාර නුවණින් මෙනෙහිකොට ඒ ක්‍රියාවන් සම්පාදනය කරනකොට තමන් අවබෝධ කරගන්නවා. ඉති අධ්‍යාත්තං වාකායේ කායානුපස්සති විහෙරති, සුවසන්තානේ කායානුපස්සනා වඩනවා. බහිද්ධාවා අධ්‍යාත්ත බහිද්ධාවා අනුන්ගේ సంతානවල මේ විදිහට කාය අනුපස්සනාව යෙදෙනවා. තමන්ගේත් අනුන්ගේත් කලින් කල දෙආකාරයෙන්ම බලනවා. සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා. මේ රූපකය ඇතිවීමට හේතු පහක්, නැතිවීමට හේතු පහක්, ඇතිවෙන නැතිවෙන හේතු 10ක් නුනින් මෙනෙහි කරනවා. එවැගේම අනිශ්චිතෝච විහෙරති, අත්ථිකාරයෝති වාපනස්ස සතිපත්තුපත්ිතා හෝති. මෙතන සත්‍යයේ පුද්ගලයක් නැත, මේ රූප කාය සම්පත්තියක්ම ඇත කියන එක නුවණින් තේරුම්ගෙන අනිශ්චිතෝච විහෙරති, සන්නාදිත්‍ති නිශ්‍රයක් නැතුව වාසය කරනවා. නැතකින්ච ලෝකේ උපාදීයේ රූප කායේ මම මාගේ කියා කිසිවක්ම නොගෙන අරිනවා. මේ විදිහට කායानुපස්සනා සතිපට්ඨානෙහි චතු සම්පජඤ්ඤය අනුව පවතිනවා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති ඉරියාපත මනසිකාරයත් චතු සම්පජඤ්ඤ මනසිකාරයත් දෙකම භාවනාරාමත ආරිවංශ ප්‍රතිපදාවට අන්තර්ගත වෙනවා. ඉරියාපත මනසිකාරයේ මනවේ යෙදෙනවා නම් භාවනාරාමෝ හෝති, භාවනරතෝ පහනාරාමෝ හෝති පහල්ගතෝ. එවාගෙම ඒ චතු සම්පජඤ්ඤ පම්බේ තනුව භාවනාවේ දෙනවා නම් ඒතනත්තාද භාවනාරාමෝ හෝති භාවනරතෝ පහනාරාමෝ හෝති පහන්ගතෝ. භාවනාවේ සිත්තලවා වාසය කරන්නේ කියනවා. එවාගෙම කෙලෙස ක්ලේශ ප්‍රහාණී සිත්තලවා වාසය කරන්නේ කියනවා. ඊළඟට සඳහන් කරන්න තිබෙන්නේ ප්‍රතිකූල මනසිකාරය ගැනයි. ප්‍රතිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවිතයේ කියන කොටස් තුන ඊළඟ වාරයකදී ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සරුවඥන් වහන්සේ දේශනා කළ මේ භාවනාරාමතා ආරිවංශ ප්‍රතිපදායතා විසිතුරුයි. මේ එක භාවනාවක් වුණත් දවසින් දෙකින් කියා නිම කරන්න බැරි තරම් කරුණ සම්භාරයක් තියෙනවා. නමුත් මේ වේ සංක්ෂිප්ත වශයෙන් මාතෘකා මාත්‍රයක් හරි දැනගෙන ගල් තිබීම අපට මහෝපකාරී වෙනවා. ඒකා මේ භාවනා කමතාන් ගැන නැවත නැවත අපි සිතුව ගන්න සුදු යොදා ගනිමු. අපි කරන මේ භාවනා කමතාන් වඩා වඩා පිරිසුදුව උත්කෘෂ්ඨන්දමින් සිදු කිරීමට අපි උනන්දු වෙමු. අපේ කාලය විනාඩියක් අපතේ නොවන හැටියට නොසිස්ව කටයුතු කරන්න අපි අදිෂ්ඨාන කරගනිමු. එවාගෙම කතා බහ කිරීම ආදීන් වැළකී වෙනත් වෙනත් අඩුපාඩුකම් නොවනසේ මේ උතුම් භාවනාරාමත ආරිවාස ප්‍රතිපදාව යෙදුණොත් ඈත අතීතයේ පටන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගෞරවයෙන් අනුගමනය කළ මේ ආරිවාස ප්‍රතිපදාපට සම්පූර්ණ වෙනවා. තායතපන භාවනාරාමතය භාවනාරත්‍ය පහනාරාමතය පහරත්‍ය මේ වත්තානුක්කංශයේ තිනෝ පරම්වම් වේති. මේ තමන් භාවනා කරනවා කියලා ආත්මෝත්කර්ෂණයක් තමා හුවා දැකීමක් නොකොට, පරවම්බණයක් අලුන් හෙලා දැකීමක්ද නොකොට, එහිලා මනා සිහියෙන් මනා නුවණින් දක්ෂ ලෙස අනලස්ව යෙදෙනවා. එහෙනම් මේ භික්ෂුන් වහන්සේ අයං උච්චති පෞරාණී අග්ගඤ්ඤී අරිවංශී පිතෝ. පෞරාණික වූ, අතිශයින් පෞරාණික වූ, අග්‍රයයි දන්නා ලද්දා වූ, ශ්‍රේෂ්ඨයයි දන්නා ලද්දා වූ, උත්තමයයි දන්නා ලද්දා වූ, ප්‍රවරයයි දන්නා ලද්දා වූ බුදු පසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාටයි ආරිවංශ ප්‍රතිපදාවේ පිහිටියා වෙනවා කියන එක සඳහන් වෙනවා. මේ අනුව සලකා අපි සැනසෙන්නට ඕනේ අපට ලැබුණු මේ උතුම් අවස්ථාවෙන් මේ සතරාකාර මහාරිවංශ ප්‍රතිපදාව අනුගමනය කොට ආරි මාර්ගපාලාමේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව අපේ කෙලෙසුන් ජයගෙන අපරාජිතව අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට